بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألم نشرح لك صدرك ووضعنا عنك وزرك الذي أنقض ظهرك ورفعنا لك ذكرك فإن مع العسر يسرا إن مع العسر يسرا فَإِذَا فَرَغْتَ فَانْصَبْ وَإِلَىٰ رَبِّكَ فَارْغَبْ නුඹ වෙනුවෙන් නුඹේ සිත අපි ව්‍යාප්ත නොකරෙමුද? නුඹේ පිටකොන්ද තලමින් තිබුණු නුඹ දරා සිටි නුඹේ බර නුඹෙන් පහ කර තැබුවෙමු. නුඹේ කීර්තිය එනම් නුඹේ තත්වය නුඹ වෙනුවෙන් අපි උසස් කළෙමු. ඒ නිසා සැබවින්ම දුෂ්කරතාවය සමගම පහසුව බැඳී ඇතේය. සැබවින්ම දුෂ්කරතාවය සමගම පහසුව බැඳී ඇත්තේය. මෙලව කාර්යයන් හා ප්‍රචාරක කටයුතු අවසන් කළේ නම් උද්‍යෝගිමත්ව නැගී සිටියු. නුඹගේ පරමාධිපතියාණන් කෙරෙහි බලාපොරොත්තු වූ